சங்காரவ சுத்தம் 2.5.10 तेन कोपन समयेन धनंजानीनाम ब्राह्मणी मंडलकंपे पटिवसति अभिप्पसन्ना बुद्धे च धम्मे च संघे च अथ को धनंजानी ब्राह्मणी उपखलित्वाति खत तुम उदानं उदानेसि नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्साति तेन कोपन समयेन संगारवो नाम मानवो मंडलकप्पे पटिवसति तिन्नं वेदानं पारगु सनिघंडुकेतुभानं साखरप्पभेदानं इतिहासपञ्चमानं पदको वैयाकरणो लोकायत महापुरिषलक्षणेषु अन्वयो अस्सो सिखो संगारवो मानवो धनंजानिया ब्राह्मणिया एवं वाचं भासमानाय सुत्वा धनंजानिं ब्राह्मणिं एतदवोच अवभूताव अयं धनंजानी ब्राह्मणी परिभूताव अयं धनंजानी ब्राह्मणी विज्यमानानं ब्राह्मणानं अथ च पनतस्स मुंडकस्स समनकस्स वन्नं भासतेति नहि पनत्वं तात भद्रमुख तस्स भगवतो सीलपञ्ञानं जानासि सचेत्वं तात भद्रमुख तस्स भगवतो सीलपञ्ञानं जानेयासि न त्वं तात भद्रमुख तं भगवन्तं अक्कोसि तब्बं परिभाषितं मन्येयासीति तेन हि भूति यदा समनो गौतमो मण्डलकप्पं अनुपत्तोति अथ मे आरोचयासीति एवं भद्रमुखातिखो धनंजानी ब्राह्मणी संगारवस्स मानवस्स पच्चस्सोऽसि अथ को भगवा कोसलेषु अनुपुम्बेन चारिकं चरमानो येन मण्डलकप्पं तदवसरि तत्र सुदं भगवा मंडलकप्पे विहरति तोदेयानं ब्राह्मणानं अम्बवने अस्सो सिखो धनंजानी ब्राह्मणी भगवा किर मंडलकप्पं अनुपत्तो मण्डलकप्पे विहरति तो दैयानं ब्राह्मणानं अम्बवनेति। अथ को धनञ्जानी ब्राह्मणी येन संगारवो मानवो तेनुपसंकमि उपसंकमित्वा संगारवं मानवं एतदवोच अयन्तात् भद्रमुखसो भगवा मण्डलकप्पं अनुपत्तो मण्डलकप्पे विहरति तो दैयानं ब्राह्मणानं अम्बवने यस्दानि त्वन्तात् भद्रमुखकालं मन्यसीति एवं भूतीति को संगारवो मानवो धनञ्जानीया ब्राह्मणीया पठिसुत्वा येन भगवा तेनुपसंकमि उपसंकमित्वा भगवता सन्धिं सम्मोदि सम्मोदनीयं कथं सारणीयं वीति सारित्वा एकमन्तं निषेदि एकमन्तं निषिन्नोखो संगारवो मानवो भगवन्तं एतदवोच सन्तिखो भो गौतम एके समनं ब्राह्मणा दिच्छधम्माभिज्ञावो सान पारमिं पन्ता आदिब्रह्मचर्यं पठिजानन्ति तत्र भो गौतमयेते समनं ब्राह्मणा दिच्छधम्माभिज्ञावो सान पारमिं पन्ता आदिब्रह्मचर्यं पठिजानन्ति ते सम्भवं गौतमो कथमोति दिच्छधम्माभिज्ञावो सान पारमिं पन्तानं आदिब्रह्मचर्यं पठिजानन्तानं पिको अहं भारद्वाज वेमत्तत्तं वदामि सन्ति भारद्वाज एके समनं ब्राह्मणा अनुस्सविका ते अनुस्सवेन दिच्छधम्माभिज्ञावो सान पारमिं पन्ता आदिब्रह्मचर्यं पठिजानन्ति सेयथापि ब्राह्मणा ते विज्ञा संतिपन भारद्वाज एके समनं ब्राह्मणा केवलं सद्धामत्तकेन दिच्छधम्माभिज्ञावो सान पारमिं पन्ता आदिब्रह्मचर्यं पठिजानन्ति सेयथापि तक् मीमंसि सन्ति भारद्वाज एके समनं ब्राह्मणा पुब्बे अननुसुतेषु धम्मेषु सामन्येव धम्मं अभिज्ञाय दिच्छधम्माभिज्ञावो सान पारमिपत्ता आदिब्रह्मचर्यं पठिजानन्ति तत्र भारद्वाज एते समनं ब्राह्मणा पुब्बे अननुसुतेषु धम्मेषु सामन्येव धम्मं अभिज्ञाय

इमं धम्मं केवलं सद्धामत्तकेन सयं अभिन्या सच्चिकत्वा उपसंपज्ज विहरामीति पवेदेति अद्धा आलारो कालामु इमं धम्मं जानं पस्सं विहरतीति अथ क्वाहं भारद्वाजेन आलारो कालामु तेनुपसंकमिं उपसंकमित्वालारं कालामं एतदोचं कित्तावतानो आवसो कालामिमं धम्मं सयं अभिन्या सच्चिकत्वा उपसंपज्ज विहरामीति पवेदेमीति एवं वत्ते भारद्वाज आलारो कालामु आकिञ्चन्यायतनं पवेदेसि तस्मैहं भारद्वाजैतदहोसि नखो आलारस्येव कालामस्याथिसन्धा मह्यं पथिसन्धा नखो आलारस्येव कालामस्याथिवीर्यं पेयाल सति पेयाल समाधि पेयाल पञ्ञा मह्यं पथि सत्पन्या यन्नूनां यं धम्मं आलारो कालामु सयं अभिन्या सच्चिकत्वा उपसंपज्ज विहरामीति पवेदेति तस्य धम्मस्य सच्चिकिर्याय पदेयन्ति सोखो अहं भारद्वाज न चिरस्येव क्षिप्तमेव तन्धम्मं सयं अभिन्या सच्चिकत्वा उपसंपज्ज विहासिं अथ क्वाहं भारद्वाजेन आलारो कालामु तेनुपसंकमिं उपसंकमित्वालारं कालामं एतदोचं इन्तावतानो आवसो कालाम इमं धम्मं सयं अभिन्या सच्चिकत्वा उपसंपज्ज पवेदेसीति इत्तावता को अहं आवसो इमं धम्मं सयं अभिन्या सच्चिकत्वा उपसंपज्ज पवेदेमीति अहं भिखो आवसो इत्तावता इमं धम्मं सयं अभिन्या सच्चिकत्वा उपसंपज्ज विहरामीति लाभानो आवसो सुलद्धं नो आवसो ये मयं आयस्मन्तं तादिशं सब्रह्मचारिं पश्याम इति आहं धम्मं सयं अभिन्या सच्चिकत्वा उपसंपज्ज पवेदेमि तन्त्वं धम्मं सयं अभिन्या सच्चिकत्वा उपसंपज्ज विहरसि यन्त्वं धम्मं सयं अभिन्या सच्चिकत्वा उपसंपज्ज विहरसि तमहं धम्मं सयं अभिन्या सच्चिकत्वा उपसंपज्ज पवेदेमि इति आहं धम्मं जानामि तन्त्वं धम्मं जानासि यन्त्वं धम्मं जानासि तमहं धम्मं जानामि इति आदिशो अहं तादिशो त्वं

තන් ධම්මං රාමෝ අභිඤ්ඤාසෙ ඉති ආදිසෝ රාමෝ අහෝසි තාදිසෝ තුවං යාදිසෝ තුවං තාදිසෝ රාමෝ අහෝසි ඒහි දානියාවසෝ තුවං ඉමං ගණං පරිහරාති ඉතිකෝ භාරද්වාජ උද්දකෝ රාමපුත්තෝ සම්බ්‍රහ්මචාරී මේ සමානෝ ආචරියට්ඨානේ මං ඨපේසි උලාරාය ච මං පූජාය පූජේසි තස්ස මයිහම් භාරද්වාජේ තදෝසි නායන් ධම්මෝ නිබ්බිදායන විරාගායන නිරෝධාය නෝපසමායන අභිඤ්ඤායන සම්බෝධාය නනිබ්බානාය සංවත්තති යාව දේවනේව සංඥානා සංඥායතනූපපත්තියාති සෝකෝවහං භාරද්වාජතන් ධම්මං අනලංකරිත්වා තස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්කමින් සෝකෝවහං භාරද්වාජකින් කුසල ගවේසි අනුත්තරං සන්තිවර පදං පරියේසමානෝ මගධේසු අනුපුම්බේන චාරිකං චරමානෝ යේන උරුවේලා සේනානිගමෝ තදවසරින් තත්තන්දසං රමණීයං භූමිභාගං පාසාදිකංච වනසණ්ඩං නදීංච සන්දන්ති තං සේතකං සුපතිත්තං රමණීයං සමන්තාච ගෝචරගාමං තස්ස මයිහම් භාරද්වාජේ තදෝසි රමණීයෝ අත භෝ භූමි භාගෝ පාසාදිකෝච වනසණ්ඩෝ නදීච සන්දති සේතකා සුපතිත්ථා රමණීයා සමන්තාච ගෝචරගාමෝ අලං වතිදං කුලපුත්තස්ස පධානත්ථිකස්ස පධානායාති සෝකෝවහං භාරද්වාජ තත්ථේව නිසීදින් අලමිමං පධානායාති අපිස්සුමං භාරද්වාජ තිස්සෝ උපමායෝ පටිභන්සු අනච්චරියා පුබ්බේ අස්සුත පුබ්බා සේයථාපි භාරද්වාජ අලංකට්ඨං සස්නේහං උදකේ නික්ඛිත්තං අත පුරිසෝ ආගච්ඡේය උත්තරාරණින් ආදාය අග්ගින් අභිනිබ්බන්තෙස්සාමි තේජෝ පාතු කරිස්සාමීති සංකින් මඤ්ඤසි භාරද්වාජ අපිනුසෝ පුරිසෝ අමුං අල්ලංකට් ඨං සස්නේහං උදකේ නික්ඛිත්තං උත්තරාරණින් ආදාය අභිමන්තන්තෝ අග්ගින් අභිනිබ්බන්තේය තේජෝ පාතු කරේයාති නෝ ඉදම් භෝගතම

तेनेव दुःखं प्रधानेन प्रधानाभितुन्नस्स सतो तस्स मह्यं भारद्वाजये तदोऽसि यन्नूनाहं अप्पानकं एव जानञ्जायेयन्ति सोखोऽहं भारद्वाज मुखतो च नासतो च कन्नतो च अस्सास पस्सासे उपरुन्धिं तस्स मह्यं भारद्वाज मुखतो च नासतो च कन्नतो च अस्सास पस्सासे सुपरुन्धेषु अधिमत्ता वाता मुन्धानं ऊहनन्ति से यथापि भारद्वाज बलवा पुरिषो तिन्हेन शिखरेण मुन्धनि अभिमन्थेय एवमेव को मे भारद्वाज मुखतो च नासतो च कन्नतो च अस्सास पस्सासेषु उपरुन्धेषु अधिमन्ता वाता मुन्धनि ऊहनन्ति आरन्धं कोपन मे भारद्वाज वीर्यं होति असल्लीनम् उपंठिता सति अपमुंठा सारंधो च पन मे कायोति अपतिपसंधो तेनेव दुःखं प्रधानेन प्रधानाभितुन्नस्स सतो तस्स मह्यं भारद्वाजये तदोऽसि यन्नूनाहं अप्पानकं एव जानञ्जायेयन्ति सोऽहं भारद्वाज मुखतो च नासतो च कन्नतो च अस्सास पस्सासे उपरुन्धिं तस्स मह्यं भारद्वाज मुखतो च नासतो च कन्नतो च अस्सास पस्सासे सुपरुन्धेषु अधिमत्ता शेषे शेष वेदना हन्ति से यथापि भारद्वाज बलवा पुरिषो दल्हेन वरत्तकभन्दनेन शेषे शेष वेठं ददेय एवमेव को भारद्वाज मुखतो च नासतो च कन्नतो च अस्सास पस्सासे सुपरुन्धेषु अधिमत्ता शेषे शेष वेदना हन्ति आरन्धं कोपन मे भारद्वाज वीर्यं होति असल्लीनम् उपंठिता सति अपमुंठा सारंधो च पन मे कायोति अपतिपसंधो तेनेव दुःखं प्रधानेन प्रधानाभितुन्नस्स सतो तस्स मह्यं भारद्वाजये तदोऽसि यन्नूनाहं अप्पानकं एव जानञ्जायेयन्ति

ठिते आनीन जपते पुंबे निवास अनुस्सति ज्ञानाय चिंतं अभिनिन्नामि सिंह सो अनेक विहितं पुंबे निवासं अनुस्सरामि सेयथीदं एकंपि जातिं द्वेपि जातियो पियाल इति साकारं सौन्देशं अनेक विहितं पुंबे निवासं अनुस्सरामि अयं को मे भारद्वाज रत्तिया पठमेयामि पठमा विद्या अधिगता अविद्या विहता विद्या उपपन्ना तमो विहतो आलोको उपपन्नो यथा तं अपमत्तस्स आतापिनो पहितत्तस्स विहरतो सो एवं समाहिते चित्ते परिशुद्धे परियोदाते अनंगने विगतो पक्किलेशे मुदुभूते कम्मनि ठिते आनीन जपते सन्तानं चतुपपात ज्ञानाय चित्तं अभिनिन्नामि सिंह सो दिम्बेन चक्खुना विशुद्धेन अतिकंत मानुषकेन सत्ते पश्यामि चवमाने उपपञ्जमाने हीने पनीते सुवन्ने दुब्बन्ने सुगते दुंगते यथा कम्मोपगे सत्ते पजानामि पेयाल अयं को मे भारद्वाज रत्तिया मज्झिमेयामि द्वितीया विद्या अधिगता अविद्या विहता विद्या उपन्ना तमो विहतो आलोको उपन्नो यथा तं अपमत्तस्स आतापिनो पहितत्तस्स विहरतो सो एवं समाहिते चित्ते परिशुद्धे परियोदाते अनंगने विगतो पक्किलेशे मुदुभूते कम्मनि ठिते आनीन जपते आसवानं खयज्ञानाय चित्तं अभिनिन्नामि सिंह सो इदं दुःखंति यथा भूतं अभ्यन्यासिं पियाल अयं दुःख निरोधगामिनी पटिपदाति यथा भूतं अभ्यन्यासिं इमे आसवाति यथा भूतं अभ्यन्यासिं पियाल अयं आसव निरोधगामिनी पटिपदाति यथा भूतं अभ्यन्यासिं तस्मे एवं जानतो एवं पश्यतो कामासवापि चित्तं विमुच्चित्थ भवासवापि चित्तं विमुच्चित्थ अविद्यासवापि चित्तं विमुच्चित्थ विमुक्तस्मिं विमुक्तमिति ज्ञानं अहोसि केन जातिभूषितं ब्रह्मचर्यं कथं करणीयं न परं इत्थन्तायाति अभ्यन्यासिं अयं को मे भारद्वाज रत्तिया पश्चिमेयामि तृतीया विद्याधिगता अविद्या विहता विद्या उपपन्ना तमो विहतो आलोको उपपन्नो